بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් الذين كفروا وصدوا عن سبيل الله أضل أعمالهم والذين آمنوا وعملوا الصالحات وآمنوا بما نزل على محمد وهو الحق من ربهم كفر عنهم سيئاتهم وأصلح بالهم ذلك بأن الذين كفروا اتبعوا الباطل وأن الذين آمنوا اتبعوا الحق من ربهم كذلك يضرب الله للناس أمثالهم තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් සිස්සන් වැළකූ අයගේ ක්‍රියාවන් ඔහු එනම් අල්ලාහ් නිෂ්පල කරන්නේය. විශ්වාස කර තවද යහකම්ද කළ මුහම්මද් වෙත අපි පහල කළ දෑ එය ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්‍ය වේ යයි විශ්වාස කළ අය ඔවුන්ගේ වරදින් මුදා ඔවුන්ගේ තත්වය අල්ලාහ් යහපත් කරන්නේය. එයට හේතුව විශ්වාස නොකළ අය අසත්‍යය අනුගමනය කිරීමද විශ්වාස කළ අය තම පරමාධිපතිගෙන් සත්‍යය අනුගමනය කිරීමද වේ. එලෙසය අල්ලාහ් ජනයාට ඔවුන්ගේ තත්වය ගින්හැර දක්වන්නේ. فَإِذَا لَقِيتُمُ الَّذِينَ كَفَرُوا فَضَرْبَ الرِّقَابِ حَتَّى إِذَا أَثْخَنْتُمُوهُمْ فَشُدُّوا الْوَثَاقَ فَإِمَّا مَنًّا بَعْدُ وَإِمَّا فِدَاءً حَتَّى تَضَعَ الْحَرْبُ أَوْزَارَهَا ذلك ولو يشاء الله لانتصر منهم ولكن ليبلو بعضكم ببعض والذين قتلوا في سبيل الله فلن يضل أعمالهم سيهديهم ويصلح بالهم ويدخلهم الجنة عرفها لهم منسا නුඹලා සටන් බිමෙහිදී ප්‍රතික්ෂේප කරන්නන් මුණ ගැසෙන විට මුලින්ම ඔවුන්ගේ බෙලි කපා දමව. පසුව නුඹලා ඔවුන් සහ මුලින්ම මර්ධනය කළ කලෙහි සිරකරුවන් තදින් බැඳ තබව. සටනෙහි වගකීම නිමා වූ විට නුඹලාට ඔවුන්ගෙන් වන්දි අය කර ගැනීමට හෝ නැතිනම් අනුග්‍රහය ලබා දී නිදහස් කළ හැකිය. නුඹලා කළ යුත්තේ එයයි. අල්ලාහ් අබිමත වූවා නම් ඔවුන් සම්බන්ධයෙන් ඔහුටම කටයුතු කරන්නට තිබුණි. නමුත් ඔහු මෙම ක්‍රමය යොදාගෙන ඇත්තේ නුඹලාගෙන් ඇතමෙකු ලවා පරීක්ෂා කිරීම පිණිසය. අල්ලාහ්ගේ මාර්ගයෙහි ඝාතනය කරනු ලැබුවන්ගේ ක්‍රියාවන් ඔහු නිෂ්පල නොකරන්නේය. ඔහු ඔවුනට යහමඟ පෙන්වයි. තවද ඔවුන්ගේ තත්වය යහපත් කරයි. තවද ඔහු ඔවුන්ට හඳුන්වා දුන් ස්වර්ගයට ඔවුන් ඇතුළු කරවයි. යා අයියුහල්ලදීනා ආමනූ ඉන් තන්සුරුල්ලාහ යන්සුරුකුම් වයුසබ්බිත් අක්දාමකුම් والذين كفروا فتعسا لهم وأضل أعمالهم ذلك بأنهم كرهوا ما أنزل الله فأحبط أعمالهم أفلم يسيروا في الأرض فينظروا كيف كان عاقبة الذين من قبلهم دمر الله عليهم وللكافرين أمثالها ذلك بأن الله مولى الذين آمنوا وأن الكافرين لا مولى لهم විශ්වාසවන්තේනි නුඹලා අල්ලාහ්ට උදව් කරනවා නම් ඔහු නුඹලාට උදව් කරයි. තවද නුඹලාගේ පාදයේ ස්ථාවර කරයි. තවද ප්‍රතික්ෂේප කළ අයටනම් ඔවුන්ට විනාශයයි. ඔහු ඔවුන් කලකම් නිෂ්පල කරන්නේය. එය අල්ලා පහල කළ දෑ ඔවුන් අප්‍රිය කළ නිසා වෙනි. එනිසා ඔහු ඔවුන් කලකම් ඵල රහිත කරන්නේය. ඔවුන්ට පෙර ගිය අයගේ අවසානය කෙසේ වීදැයි දැක ගැනීම පිණිස ඔවුන් මහ පොළොවේහි සංචාරය නොකරන්නේද? අල්ලා ඔවුන් මුළුමනින්ම විනාශ කළේය. ප්‍රතික්ෂේප කරන්නන්ට හිමිවන්නේ ඒ හා සමාන අවසානයකි. එය විශ්වාස කරන්නන්ගේ පරම ආරක්ෂකයා අල්ලාහ් වන නිසාය. ප්‍රතික්ෂේප කරන්නන්ට සැබවින්ම ආරක්ෂකයෙකු නැත. إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ وَالَّذِينَ كَفَرُوا يَتَمَتَّعُونَ وَيَأْكُلُونَ كَمَا تَأْكُلُ الْأَنْعَامُ وَالنَّارُ مَثْوًى لَهُمْ وَكَأَيٍّ مِّنْ قرية هي أشد قوة من قريتك التي أخرجتك أهلكناهم فلا ناصر لهم أفمن كان على بينة من ربه كمن زين له سوء عمله كَمَنْ زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ وَاتَّبَعُوا أَهْوَاءَهُمْ විශ්වාස කර යහකම් කළ අය ඒ වායේ යටින් ගංගාවන් ගලා බසිනා ස්වර්ග උයන්වලට අල්ලාහ් ඇතුළු කරන්නේය. නමුත් ප්‍රතික්ෂේප කරන්නෝ සිව්පාවුන් අනුභව කරන්නාක් මෙන් මෙලව తాවකාලික ජීවිතය රස විඳින්මින් අනුභව කරන්නෝය. තවද ඔවුන්ගේ අවසාන නිවහන වන්නේ නිරයයි. නබි මුහම්මද්, නුඹ පිටමං කළ නුඹගේ ජනාවාසයට වඩා බෙහෙවින් ශක්තිමත් ජනාවාස කුපමණක් අපි විනාශ කළෙමුද? එවිට ඔවුන් බේරා ගැනීමට කිසිවෙකු නොවිය. තම පරමාධිපතිගෙන් පැහැදිලි සාධකයක් සමග වූ කෙනෙකු තමන්ගේ අයහපත් ක්‍රියා තමාට අලංකාර බව පිණිගොස් තම සිතුවිලි අනුගමනය කළ අයවැනිද? مثل الجنة التي وعد المتقون فيها أنهار من ماء غير آسن وأنهار من لبن لم يتغير طعمه وأنهار من خمر لذة للشاربين وأنهار من عسل مصفى ولهم فيها من كل الثمرات ومغفرة من ربهم كمن هو خالد في النار وسقوا ماء حميما فقطع أمعاءهم ومنهم من يستمع إليك حتى إذا خرجوا من عندك قالوا للذين أوتوا العلم ماذا قال آنفا أولئك الذين طبع الله على قلوبهم واتبعوا أهواءهم والذين اهتدوا زادهم هدى وآتاهم تقواهم බියැතිමත් අයට පොරොන්දු වී ඇති ස්වර්ගයේ කෙසේ දෙයක්? එහි අපිරිසිදු නොවන ජලයෙන් යුත් ගංගාද, රසය වෙනස් නොවන කිරිවලින් යුත් ගංගාද? තවද පානය කරන අයට ප්‍රියජනක වන මදු මුද්‍රිත පානයෙන් යුත් ගංගාද? නිර්මල සහ පිරිසිදු මීපැණියෙන් යුත් ගංගාද ඇත? තවද එහිදී ඔවුන්ට එහි සෑම වර්ගයකම පළතුරුද තම පරමාධිපතිගෙන් සමාවද ඇත? මේ අය නිරයේ සදාකාලිකයන් සහ ඔවුන්ගේ බඩවැල් කැබලි වලට කපාගෙන යන තරම් උණු ජලය බීමට දෙනු ලබන අයමින් වන්නේද? නබි මුහම්මද් නුඹ පවසන දෑට කන් දෙන සමහරු ඔවුන් අතර සිටිති. ඔවුන් නුඹගෙන් වෙන් වී ගිය පසුව ඔහු මේ දැන් පැවසුවේ කුමක්දැයි ඥානීන් පිදුම්ලත් අයගෙන් අසති. ඔවුන් කවුරුන්දයක් අල්ලා ඔවුන්ගේ සිත්වලට මුද්‍රා තබා ඇත. තවද ඔවුන් තම ආශාවන් අනුගමනය කරන්නෝ වෙති. යහ මග ගිය අයට ඔහු එනම් අල්ලා ඔවුන්ගේ යහ මග වැඩි කරන්නේය. තවද ඔවුන්ගේ බියබැතිමත් භාවයද ලබා දෙන්නේය. فَهَلْ يَنظُرُونَ إِلَّا السَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةً فَقَدْ جَاءَ أَشْرَاطُهَا فَأَنَّى لَهُمْ إِذَا جَاءَتْهُمْ ذِكْرَاهُمْ فَاعْلَمْ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا اللَّهُ وَاسْتَغْفِرْ لِذَنبِكَ وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَاللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَاكُمْ මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනේ ඔවුන් වෙත හදිසියෙම එළඹිය යුතුයයි මිස ඔවුහු බලාපොරොත්තුෙන් සිටිද්ද එහි පෙර නිමිති දැනටමත් සැබවින්ම පැමිණ තිබේ. නමුත් එය ඔවුන් වෙත පැමිණි විට ඔවුන්ට අනුශාසනය පිළිගැනීමට කිසියම් අවස්ථාවක් තිබේද? නබි මුහම්මද් සැබවින්ම අල්ලා හැර වෙනත් දෙවියෙකු නැතැයි දැනගනිව්. තවද නුඹගේ වරදට මෙන්ම විශ්වාසවන්තයින්ගේද විශ්වාසවන්ත ස්ත්‍රීන්ගේද වැරදිවලට සමාව අයදිව්. අල්ලා නුඹලාගේ කාර්ය බහුලභාවය ගැනද නුඹලාගේ නවාතන ගැනද හොඳින් දනි. وَيَقُولُ الَّذِينَ آمَنُوا لَوْلَا نُزِّلَتْ سُورَةٌ فَإِذَا أُنْزِلَتْ سُورَةٌ مُحْكَمَةٌ وَذُكِرَ فِيهَا الْقِتَالُ رَأَيْتَ الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ يَنظُرُونَ إِلَيْكَ نَظَرَ الْمَغْشِيِّ عَلَيْهِ مِنَ الْمَوْتِ فَأَوْلَىٰ لَهُمْ طَاعَةٌ وَقَوْلٌ مَّعْرُوفٌ فَإِذَا عَزَمَ الْأَمْرُ فَلَوْ صَدَقُوا اللَّهَ لَكَانَ خَيْرًا لَّهُمْ فَهَلْ عَسَيْتُمْ إِن تَوَلَّيْتُمْ أَن تُفْسِدُوا فِي الْأَرْضِ وَتُقَطِّعُوا أَرْحَامَكُمْ أُولَٰئِكَ الَّذِينَ لَعَنَهُمُ اللَّهُ فَأَصَمَّهُمْ وَأَعْمَىٰ أَبْصَارَهُمْ أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ أَمْ عَلَىٰ قُلُوبٍ أَقْفَالُهَا සතන් කිරීමට නියම කෙරෙන සූරතයක් අපට පහල කරනු නොලබන්නේ ඇයිදැයි විශ්වාස කරන්නෝ අසති. නමුත් එහි සටන් කිරීම පිළිබඳව සඳහන් තීරණාත්මක සූරතයක් පහළ වූ විට ඔවුන්ගේ සිතෙහි ලෙඩ ඇති අය මරු වසඟයෙහි කෙනෙකු මෙන් නුඹ දෙස බැලූ වග නුඹ දුටුවෙහිය ඔවුන්ගේ තත්වය අනුකම්පා සහගතය. කීකරුකම සහ යහපත් වදන ඔවුන්ගේ මුවෙහි පමණක් ඇත. අවසාන ආඥාව ලැබෙන අවස්ථාවේ අල්ලා සමග ඇති තම ගිවිසුම සත්‍යය බවට ඔප්පු කළේ නම් එය ඔවුන්ට වඩාත් යහපත්ය. නුඹලා යුද්ධ කිරීමෙන් වැළක්ුණේ නම් නුඹලා මහ පොළොවේහි අවැඩ කිරීම සහ නුඹලා නුඹලාගේ ලේ නෑකම් වෙන දැමීම මිස නුඹලාගෙන් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? අල්ලා ඔවුන්ට ශාප කර ඔවුන් බිහිරිද කර ඔවුන්ගේ දෘෂ්ටියද අන්ධ කළ අය ඔවුන්මය. ඔවුන් අල් කුර්ආනය ගැන අවධානය යොමු නොකරන්නේද? නැතහොත් සිත් මත අගුල්ද? إِنَّ الَّذِينَ ارْتَدُّوا عَلَىٰ أَدْبَارِهِم مِّن بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْهُدَى الشَّيْطَانُ سَوَّلَ لَهُمْ وَأَمْلَىٰ لَهُمْ ذلك بأنهم قالوا للذين كرهوا ما نزل الله سنطيعكم في بعض الأمر والله يعلم إسرارهم فكيف إذا توفتهم الملائكة يضربون وجوههم وأدبارهم ذلك بأنهم اتبعوا ما أسخط الله وكرهوا رضوانه فأحبط أعمالهم سببින්ම තමන්ට මග පෙන්වීම පැහැදිලි වූ ආයින් පසු ඔවුන්ගේ පිටපැත්ත වෙත ආපසු හැරුණු අයට ෂයිතන් මෙම මග ඔවුන්ට අලංකාර කරවන්නේය. තවද ඔවුන්ගේ සිත් තුළ හිස් ආශාවන් ඇති කරවන්නේය. එය අල්ලා පහල කළ දෑට පිළිකුල දැක් වූ අයට අපි ඇතැම් කාරණයන්හි නුඹලාට කීකරු වන්නෙමුයි ඔවුන් කීහෙයිනි. අල්ලා ඔවුන්ගේ රහස් දන්නේය. ඉන්පසු මලක්වරුන් ඔවුන්ගේ මුහුණුවලට සහ පිට කොඳුවලට පහර දෙමින් ඔවුන්ගේ ප්‍රාණය ඉවතට ගෙන යන විට එය කෙසේ විය හැකිද? එය සැබවින්ම ඔවුන් අල්ලා කෝපයට පත් කරන දෑ අනුගමනය කොට තවද ඔහුගේ තෘප්තියට පත්වන දෑ අප්‍රිය කළ නිසාය. ඒ නිසා ඔහු ඔවුන්ගේ ක්‍රියා නිෂ්ඵල කළේය. أَمْ حَسِبَ الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ أَنْ لَنْ يُخْرِجَ اللَّهُ أَضْغَانَهُمْ وَلَوْ نَشَاءُ لَأَرَيْنَاكَهُمْ فَلَعَرَفْتَهُمْ بِسِيمَاهُمْ وَلَتَعْرِفَنَّهُمْ فِي لَحْنِ الْقَوْلِ وَاللَّهُ يَعْلَمُ أَعْمَالَكُمْ وَلَنَبْلُوَنَّكُمْ حَتَّى نَعْلَمَ الْمُجَاهِدِينَ مِنْكُمْ وَالصَّابِرِينَ وَنَبْلُوَ أَخْبَارَكُمْ إِنَّ الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ وَشَاقُّوا الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْهُدَى لَنْ يَضُرُّوا اللَّهَ شَيْئًا وَسَيُحْبِطُ أَعْمَالَهُمْ تَمَنْغِي سِتْهِ لِدَيَتِ آيَ ඔවුන්ගේ සිත් තුළ පවතින ක්‍රෝධය අල්ලා හෙළිදරව් නොකරනු ඇතැයි සිතන්නේහිද? අපට අභිමත නම් අප නුඹට ඔවුන් පෙන්විය හැකිය. එවිට නුඹට ඔවුන්ගේ සලකුණු වලින් ඔවුන් හඳුනාගත හැකිය. තවද ඔවුන්ගේ කතා ස්වරූපයෙන්ද ඔවුන් නුඹට හඳුනාගත හැකිය. නුඹලාගේ ක්‍රියාවන් අල්ලා දන්නේය. නුඹලා අතුරින් දැඩි වෙහෙස මහන්සියෙන් සටන් කරන සහ ඉවසිලි වන්තව දරා ගන්නා අය ගැන අපි දැන ගැනීම පිණිස අපි නුඹලා පරීක්ෂාවට ලක් කරන්නෙමු. තවද නුඹලාගේ වාර්තාද පිරික්සන්නෙමු. තමන්ට යහමඟ පැහැදිලි වූ අයින් පසු ප්‍රතික්ෂේප කර සෙසු අය අල්ලාහගේ මාර්ගයෙන් වළක්වා රසූල්වරයාට විරුද්ධ වූ අය එසේ කිරීමෙන් අල්ලාහට කිසිම හානියක් සිදු කළ නොහැකිය. තවද ඔහු ඔවුන්ගේ සෑම කටයුත්තක්ම නිෂ්ඵල බවට පත් කරන්නේය. යා අයියුහල් ලදීන ආමනූ අතීඋල්ලාහ වඅතීඋර් රසූල වලා තුබ්තිලූ අඅමාලකුම් إن الذين كفروا وصدوا عن سبيل الله ثم ماتوا وهم كفار فلن يغفر الله لهم فلا تهنوا وتدعوا إلى السلم وأنتم الأعلون والله معكم ولن يتركم أعمالكم විශ්වාස කළවුනි අල්ලාහට කීකරුවව්? රසූල් වරයාටද කීකරුවව්? තවද නුඹලාගේ ක්‍රියා නිෂ්ඵල කර නොගනිමු. සැබවින්ම ප්‍රතික්ෂේප කර අල්ලාහගේ මාර්ගයෙන් අනෙක් අය වළක්වන්නා වූද පසුව ප්‍රතික්ෂේපකයින් ලෙසින් මිය යන උනට අල්ලාහ කිසිම දිනක ඔවුන්ට සමාවක් නොදෙයි. එබැවින් අධෛර්යමත් නොවව්. තවද සාමය සඳහා ආයාචනා නොකරව. නුඹලාට ජය නියතය. අල්ලාහ් නුඹලා සමගය. තවද ඔහු නුඹලාගේ ක්‍රියා කිසිදාක නිෂ්ඵල නොකරන්නේය. إنما الحياة الدنيا لعب ولهو وإن تؤمنوا وتتقوا يؤتكم أجوركم ولا يسألكم أموالكم إن يسألكموها فيحفكم تبخلوا ويخرج أضغانكم ها أنتم هؤلاء تدعون لتنفقوا في سبيل الله فمنكم من يبخل ومن يبخل فإنما يبخل عن نفسه والله الغني وأنتم الفقراء وإن تتولوا يستبدل قوما غيركم ثم لا يكونوا أمثالكم නියත වශයෙන්ම මෙලොව ජීවිතය හුදෙක් කෙලි දෙලක් සහ විනෝදාස්වාදයක් පමණි. නුඹලා විශ්වාස කර බියබැතිමත් වන්නේ නම් ඔහු නුඹලාගේ තිලිනය නුඹලාට ලබා දෙන්නේය. තවද ඔහු නුඹලාගේ ධනය නුඹලාගෙන් නොඉල්ලන්නේය. ඔහු ඒවා නුඹලාගෙන් ඉල්ලමින් ඒ ගැන පෙරැත්ත කරන්නේ නම් නුඹලා මසුරු වන්නේහුය. එවිට ඔහු නුඹලාගේ ක්‍රෝධය හෙළිදරව් කරන්නේය. අල්ලාහ්ගේ මාර්ගයෙහි වියදම් කිරීමට කැඳවනු ලැබූ අය ඔවුන්ය. එසේ තිබියදී එවිට නුඹලාගෙන් ඇතමෙක් මසුරුවන්නෝය. යමෙකු මසුරුවන්නේද ඔහු මසුරුවන්නේ ඔහු වෙතමය. අල්ලාහ් ස්වයං පෝෂිතය. නුඹලාය දිලින්දන් වන්නේ. තවද නුඹලා අල්ලාහ්ගේ මාර්ගයෙන් පිටුපාන්නේ නම් නුඹලා වෙනුවට වෙනත් ජන සමාජයක් ඔහු පත්කරන්නේය. ඔවුහු නුඹලා මෙන් නොවන්නෝය.